අපි පෙර කතා කරමින් සිට මාත්‍රිකා මාත්‍රිකාවට යමු. කන්දේශ ජයමානේශ ජයමානේශ මියමානේශ කනේ කනේ ත්වං ජයසේත ජයසේත මියසේත ස්කන්ධ උපදිත්න නිරත්න මැරෙත්න ශනයක්ෂරයක් වාසාම ඔබ බුදින් නෙහි දිරන්නේ මැරෙන්නේ. ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා නම් ඒ ස්කන්ධ පහ පාසි දොලින් හෝ වට පිළ දොලින් හෝ උපසම්පදා සිල් වලින් හෝ මොනම ශික්ෂා පදයකින් හෝ පාලනය කළ හැකිද? ශික්ෂා පද වලින් පාලනය වෙන්නේ පුද්ගලයෙකුගේ සිත කය වචන ඇරලා ස්කන්ධ පහ පාලනය කරන්න බෑ. යෝතේ වස්ස සතන් දිවේ අපස්සන් උදයවයන් එකහම් ජීවිතං සේයෝ වස්සතෝ උදයවයන් යමෙක් ස්කන්ධ පහක ඉදීම මැරීම නොදැක අපස්සන් ජීවිත කාලය ගත කරයිද? අවුසියක් වස්ස සතන් ඒ ස්කන්ධ පහක ඉදීම මැරීම දැනගෙන ගත කරන එක දවසක් අර අවුසියට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නනවා. එනිසා මට තේරෙන්නේ බුදුන් වහන්සේගේ මේ ධර්ම විනය සද්ධර්මය ස්කන්ධ පහක් මුල් කොටගෙන ස්කන්ධ පහෙන් පහට සම්වර විය යුතු ධර්මයක් විදිහටයි. දැන් මෙතනදී ස්කන්ධ පහ පළමුව ඉගෙන ගන්න වෙනවා. ස්කන්ධ පහ තුළ පවතින අසද්ධර්මයේ සහ ස්කන්ධ පහ තුළ පවත්වා ගන්න ඕන සද්ධර්මය ඉගෙන ගන්න වෙනවා. පැයක් කාලය තුළ. ඔබ අපේ සම්බුද්ධ ආනන්ද සංඝහන්සේ ඇතුළු විවිධ සුභජනී මහා සංඝරත්නය හැම වෙලා යම් නම් දේවල් රසා දැනගෙන ඇති. මා ආරම්භයේ පටන්ම අලුතින්ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වන ආකාරයට මුල ඉඳලාගෙන ඉන්න දේශනයක් කරන්නේ. එනිසා ඒ දැනීම ප්‍රයෝගික කරගන්න සවන් දීලා බලන්න ඉතුරු කොටස පිළිබඳව. ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක දැසට පේන දෙයක් නෙවෙයි. ඒක උපකල්පනයක්. ඒ වගේම එහෙම නියත දෙයක් තියෙනවා කියලා දෘෂ්ටියක ගන්නත් එපා. මොහතක ඉපදී නැසෙන චිත්තචෛසික ක්‍රියාවලිය හඳුනා ගැනීම සඳහා කළ වර්ගීකරණයක් පමණයි. ඒ වචන වෙනුවට වෙනත් වචන භාවිතා කළා නම් ඒකම අපට තේරුම් ගන්න තිබුණා. උදාහරණයක් වශයෙන් ගන්නකො ඔබේ මුළුතැන් ගී තිබෙනා වූ උපකරණ දෙකක් පිටිය සහ ඉරමනේ. එවකට පරපුරෙන් ආපු නිසා පිහියට පිහිය කියනවා හිරමණයට හිරමණය කියනවා. බැරි වෙලාවත් අපිට අත්තමුත්ත පරපුරෙන් පිහිය කියන තැන හිරමණය කියන වචන පාවිච්චි කරලා හිරමණය කියන තැන පිහිය කියවන නම් අදාපි පිහිය කියන්නේ හිරමණයට හිරමණය කියන්නේ පිහියට. ඒකයි වචනවල එරෙන්න එපයි කියලා කියන්නේ. වචන සම්මතයක් තමයි. දැන් මේ ස්කන්ධ කියන ඒවා උපදින්නට දොරවල් 6ක් උදව් වෙනවා. ద్వාර පංචద్వාර කියලා කියනවා. චක්කසෝත ගාන ජීවහා කියලා පාලියෙන් කියනවා. සිංහලෙන් කියනවා අසත්තනාශය දිවකය කියලා. මේ පස්තරෙන් ගන්න දේවල් පිළිබඳව ළමා කාලේ පටන් අපි මතක ගබඩාවක් හදනවා. ටිකෙන් ටික වතාවක් දේවතාවක් තුන් හතර වතාවක් භාවිත කිරීම තුළින් මෙසේ තමයි අපට මනෝද්වාරය ශක්ෂෙන්නේ. පස්දරින් අරමුණු ගන්නා නොගන්නා විට ඇතැම් විට කල්පනා කරමින් සිටින විට ඇතැම් විට නිදා සිටින විට විරුද්ධවන්නේ මේ මනෝද්වාරයයි. කෙසේ හෝ මොහතින් මොහත දොරවල් පහෙන් හෝ මනෝද්වාරයෙන් හෝ මේ සිතක් ඇති වී නැති වෙන එක, සිතක් ඇති වී පහළ වී නැති යන එක නවත්තන්න පුළුවන් කෙනෙක් නැහැ. අධිවේගීව ඇතිවෙලා නැති වෙන සිද්ධියක් තියෙනවා. ඒ සිතුවිල්ල තුර සිදු වෙන දේ, සිත තුර සිදු වෙන දේ, සිත නිසා සිතුවිලි, සිතුවිලි නිසා සිත කියලා තමයි සාමාන්‍යයෙන් මේක උගන්වන්නේ. සිත තුර තියෙන දේවල් සිතුවිලි, එතකොට සිතක් සිතුවිලි නැතුවේ නෑ. සිතුවිලි නැති සිතකුත් නෑ. ඒ සිතුවිලි පිළිබඳව මම මතකයි මා සාපසල අධ්‍යාපන වේදී අද අභිධර්මයේ හදාරනකොට ඒ දවස්වල දහම්පාදක වශයෙන් තිබුණා. සිංහල වෙද මහත්මෙක් වනාන්තරයකට ගොස් දේශීය වෛද්‍ය පැලෑටි ගොඩක් අරගෙන ඇවිදින් කොටලා මේ යුෂ මේක අරගෙන තෙලක් හදනවා. එහෙත් තෙල. දැන් තෙල පොළ පාටයි සාමාන්‍යයෙන්. දැන් මේ තෙල විතරයි අපිට පේන්නේ. කරනවා ඊට කිසිම දෙයක් පේන්නේ නැහැ වර්ණයක් කරනවා. එහෙත් ඒ ඖෂධීය ගුණ තමයි හිතතව ශරීරයට භාවිත කළාම ශරීරයට උරාගෙන ගුණ දෙන්නේ. ඒ බෙහෙත් ඖෂධ. බෙහෙත් ඖෂධ පවතින්නට තෙලව නැරෙනවා. තෙල තුළ බෙහෙත් ඖෂධ නමුත් ගුණ දෙන්නේ තෙලට වඩා බෙහෙත් ඖෂධ. නමුත් බෙහෙත් ඖෂධ එකතුවට තෙල කියලා කියනවා. සිත තෙල වගේ නම් එහි පවතින කුසල අකුසල චෛතසික සමූහයට බෙහෙත් ඖෂධ කියලා කියනවා. දැන් මෙතනදී මේ සිතක් හටගත්තම ඒ සිත තුළ සිදු වෙන දේ තේරුම් ගැනීමට තමයි පංචස්කන්ධය ආවේපදීම මැරීම කියලා කියන්නේ. අපට ශරීරක සිතක් නවත්තලා ගන්න බෑ. අපි සිතින් නවතා කතා කරන්න ඕන. මේ ශරීරකව ඇති වෙන නැති වෙන ධර්මතාවය. මේ පිළිබඳව කතා කිරීමේදී ඔබට මෙන්න මේ වචන ටික උදව් කර ගන්න පුළුවන්. ඇස නිසා හමුවන දේ රූපය. කන නිසා හමුවන දේ ශබ්ද රූපය. නාසය නිසා හමුවන දේ ගන්ධ රූපය. දිව නිසා හමුවන දේ රස රූපය. කය නිසා හමුවන දේ පොට්ටබ්බ රූපය. මනස නිසා හමුවන දේ මනෝ රූපය. රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියලා මේවට හඳුන්වනවා ලබනවා. ඒ කියන්නේ ඇසට රූපයක් පෙනෙන මොහොතකේ රූපය හඳුනා ගැනීමේ සිදුවෙන සංකීර්ණ ක්‍රියා සංකල්පයයි මේ පංචස්කන්ධයගේ ඉපදීම වැඩිම නැත්නම් පංච උපාදානස්කන්ධයගේ ඉපදීම නැරිම කියලා කියන්නේ. මේ තමයි මා දකින අභිධර්මය. පුද්ගලයේ කනවබනවා යනවනවා කියන මේ කාරණා ටික තමයි අපිට පුද්ගල ධර්මය. පුද්ගලයා තුළ සිදන ක්‍රියාත්මක ක්‍රියාත්මක ක්‍රියාත්මක ධර්මතාවය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඒ අභිධර්මය නිවන් අවබෝධ කර ගැනීම සඳහා සෑහෙන නිසා තමයි පස්වග තවුසන් අනත්ත ලක්ෂණ සූත්‍රය අසා රහතන් වහන්සේලා බවට පත් වුනේ. ඔබට හිතන්නවා මේ යමක් කියන්නේ. අර මුල් අවුරුදු 20 තුළ හොයිට පසු කාලීනව වර්තමාන සමාජයේ ගන්තරුණ කර තිබෙනා වූ අපි පාඩම් කරන්නා වූ විද්‍යාශික සමූහය පිළිබඳ පාඩම් කිරීම කතනේ විග්‍රහය තිබුණේ නැහැ. ඒ අත්‍යවශ්‍යම නම් පස්සක තවසන්ත නිවන් අවබෝධය සිදෙනවා කියන තිබුණා වූ 236ක් යනතු බුදු සාසනය. ඒ නිසා මෙතන අභිධර්ම කියන එක පිළිබඳව ඔබ මතක තියාගත්ත මතකයේ සිට බලන්නේ නැතුව එවිට ඔබට චිත්තජාතික රූප නිබ්බාන එක පාඩම් වෙලා සිත 89යි චෛතසික 52යි රූප 18යි ආලෝකෝත්තර 8යි කියලා ඔය ටික කියන්න පුළුවන්. ඒක ඉස්සරලා බලන්න කියලා මම කියන්නේ. එනිසා මේ ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක තේරුම් නොගෙන ඒ නිරවුල් කර නොගෙන මෙතනින් එහාට ගන්න යන්න බෑ. ආර්ය භාවයක් ගැන හිතන්න බෑ. බුදුන් වහන්සේ වදාලා වූ සද්ධර්මයේවත් ගැඹුරු ධර්ම පිළිබඳව වටහා ගන්න බෑ. මේ දෙකකට සම්බන්ධයි. මම හිතනවා මට කාලේ සෑහෙවි කියලා ඉදිරි විග්‍රහ කරන්න. බැරි වුණොත් දානෙ පසු හරියට විග්‍රහ කරන්න ඕන. මොකද මේ කරුණ පැහැදිලි කිරීමකදී කිසි විටකත් ලහියක් කලබලයක් නැහැ. අපි කාලය ගන්න එහෙමයි. කාලය අරගෙන පැහැදිලි කරන්න ඕන. මෙතන තින්නම් සංගති පස්සෝ කියන වචනයක් පාලි තියෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට යම් අරමුණක් හමු වීමේදී කර්ම තුනක ස්පර්ශයක් ඕන කියන එක. ඒක ඇසට වෙනයි කනට වෙනයි නාසයට වෙනයි නමුත් කර්ම තුනක්. ආලෝකයේ අමතර උදව්වක් පමණයි. ඇසට යමක් පේන ඉදිරි රූපයක් තිබෙන්න ඕන. ඒ රූපේ ප්‍රතිබිම්බය, ඒ රූපේ දෙබිම්බය කියලා නම් එහි සෙවණැල්ලට ප්‍රතිබිම්බය කියනවා. ආලෝකයේ උදව්වෙන් ඇසේ කාටි හරහා ගොස් ඇසේ පේන ස්ථානයේ රූපයක් හදන්න ඕන. ඉදිරියේ තියෙන රූපෙහි අදාළ රූපයක් ඇස තුළ හදන්න ඕන. එතන තමයි මේ ඇසේ පේන ස්වභාවයේවත් ප්‍රසාදයේ කියන එක තියෙන්නේ. සෞඛ්‍ය විද්‍යාවේදී ඇස කියලා බෝලේට කතා කළාට සාමාන්‍ය ස්වභාවයේ ඇස කියලා බෝලේට කතා කළාට ධර්මයේදී ඇස කියන්නේ චක්කු ප්‍රසාදෙහිවත් ඇසේ පෙනෙන ස්වභාවයට. මේ ප්‍රසාදයක් මේ ගෝචර රූපයක් දෙකේදී තවත් කරුණක් හොන වෙනවා. ඒ වින් පෙර හඳුනා ගත්තා වූ ආකාරයක ශීක්‍රීමක් ලබා දෙන්න වෙනවා. එසේ අපි හොඳ දේ නරක දේ අතුරායි මිතුරායි ආදී වශයෙන් යමක් හඳුනා ගන්න. ප්‍රථම වතාවට දැනගත්තාම දැක්කම ස්ත්‍රියක් වශයෙන් පෙනේ, පුරුෂයෙක් වශයෙන් පෙනේ නමයි මොකුත් දන්නේ නැහැ. ප්‍රථම වතාවට යම් රුක්ෂයක් දැක්කම ගහක් වශයෙන් දන්නේ නැති නම මොනාලුන දන්නේ නැහැ. ඒක ඒවා දැනගන්නට පළමුව මතකෙට එකතු කරගන්න ඕන. ළමා කාලේ පටන් මෙසේ අපි එකතු කරගත්තා වූ මතක ගබඩාවක් තියෙන නිසා අපට හැම දෙයක්ම වර්තමානීය දකින විට ශ්‍රී කරලා දෙනවා. දැන් මෙතනින් එහාට තමයි විවාදාත්මක කරුණක් තියෙන්නේ. අපේ හැබලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ මට මතක් කළා. උන්වහන්සේ අවුරුදු 10ක් විතර තිස්සේ මේ දේවල් කියනවා අපසම්පදායෙන් වසර 16යි කියලා. මට වයස අවුරුදු 61යි. ඒ 35ක් මහාන කමේ. ඉන් 7ක් දුෂ්කර ක්‍රියා 26ක් උපසම්පදායයි. හැබැයි මේ අවුරුදු 35 තුල ස්වාධීනව ආපු ගමනක ප්‍රතිඵලයයි අද මාරි කරපේවා. මගේ මෞද්‍යන්යමක් කියලා දුන්නා, පැවිදි කරපු ගෝරයක් තමක් කියලා දුන්නා. ඇතැම්මොත් තමක් මේ නිවීම යනෝ ජීවිතේට ලබන්න ඕන දෙයක් කියන අදහස තුරුණුයේදී මගේ ඇස් සිතට දැම්ම ඇරුණාම අද මා මේ පැහැදිලි කරන එලි නොව දහම් කිසිලෙක් කිසිම මට කියා දෙන දේවල් නොවේ කියන එක තේරුම් ගන්න. එනිසා මේවා පිළිගැනීම අන්දාන කරණයෙන් නොකළ යුතුයි. ඔබේ විචක්ෂණ බුද්ධිය යොදා බලා හරිනම් පමණක් පිළිගන්න වැරදි නම් අතහැරලා දාන්න. අපව අදහන්නට පුරුදු වෙන්න එපා කියන එක අතරතුර කියන වචනයක්. මේ සමාජයේ බොහෝ දෙනා ගාව තියෙන පුද්ගල ප්‍රසාද කියලා සූත්‍රයක් පිටකේ තියෙනවා. පුද්ගලයින්ට පැහැදිලා වුන් පිටපස්සව සතරමන් වෙනවායි කියලා. ඒක මෑත ඉතිහාසයේ තබාතින් සිඳුනා බොහෝ දෙනෙක් කරේ. පහදින්න ඕන පුද්ගලයාට නෙවෙයි පුද්ගලයින්ට ගරු කරන්න ඕන ආරක්ෂා කරන්න ඕන. නමුත් ධර්මය තේරුම් අරගන්න ධර්මයට පහදින්න චරිතෝබ අතර මං අන්නේ නැහැ. නිසා ඇදහිම වෙනවට පුද්ගලයන් විශ්වාස කිරීම වෙනවට පැහැදිලි කරන කරුණ කොමක්දයි මනමින් තේරුම් ගන්න කල්පනා කරන්න. දැන් බලන්න මෙහෙම. රූපයන් පඨවි ආපෝ තේජෝ වායු හතරයි, වේදනා සංඥා සංකාරයන් චෛතසිකයි. මේ තමයි සම්ප්‍රදායන් පුරවගෙන ගන්න අවස්කන්ධ පංචකය. මේදී රූප කියවම බොහෝ දෙනෙක් ශරීරය ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායු හතරනේ ශරීරය හැදලා තියෙන්නේ කියලා. නමුත් රූප කියන වචනේ විග්‍රහ කිරීමේදී චත්තාරෝ මහා භූත පච්චය රූපකන්දස්ස පඤ්ඤාපනාය කියලා ඉති පිටකේ තියෙන්නේ. සතර මහා භූත ප්‍රත්‍ය වීමේ හට ගන්න දෙයයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට එහෙනම් සතර මහා භූත සතර මහා භූත නිසා උපදින දේවල් කිව්වහම සතර මහා භූත වශයෙන් අරගත්තාම ගන්න ආහාර ගැසුම නේද උපදින දේවල් කියලා ගන්නවා. මෙහෙම තමයි මේ පංචස්කන්ධ විග්‍රහය සමාධියේ පවතින්නේ. එවිට නාමස්කන්ධ හතරයි රූපස්කන්ධ එකයි පහයි. දැන් ඒ කියන විදිහට කෙනෙක් මෙය ගියාම නාමස්කන්ධ හතර ගිහින් රූපස්කන්ධයේ තියලා ගිහින්. ඔයක පඨවි ආපෝ තේජෝ වායු හතර නම් රූපස්කන්ධයේ කීවේ එහෙනම් රූප තියලා නාම හතර ගමන් කළා. එහෙම වෙන්න බෑ. ඒ නිසා මේදී අයින් පසු එතන ස්කන්ධ පංචකේම නැහැ. උපාදාන ස්කන්ධ පහම එතන නැහැ. එහෙනම් මේ තියෙන එක නෙවෙයි එහෙමනම් රූප වෙන්න ඕන කියන එක පිළිබඳව ඔබ හිතන්න ඕන. අද්දකී පමණින් ශරීරයට ගන්නෙ ඇයි? ඇහැට පේන එක රූප නෙවෙයිද? කනට ඇහෙන එක ශබ්ද රූප නෙවෙයිද? නාසයට අඹ වෙන එක ගන්ධ රූප නෙවෙයිද? දිවට ලැබෙන එක රස රූප නෙවෙයිද? කයට ලැබෙන එක පොට්ටම්බ රූප නෙවෙයිද? රූප කාය කියවම කය වෙන්නේ කොහොමද? රූප වේදනාක් කාය සංඥාක් කාය සංකාරක් කාය වේදනාක් ස්කන්ධය සංඥාක් ස්කන්ධය සංකාරක් ස්කන්ධය ඒ ස්කන්ධ කියන කී තේරුම හටගන්න නැසල සමූහයක් කියන එක. අපි මේ වචන වල තේරුම ගනිමු. වේදනා. කිස්ස වේදනා. සැප වශයෙන් නෙවෙයි, උපේක්ෂා වශයෙන් නෙවෙයි, දුක් වශයෙන් නෙවෙයි. විඳීමට කියනවා වේදනා. විඳීම විඳීම වේදනාවයි කියනවලදී. විඳින එකටයි වේදනාව කියන්නේ. විඳින දේ හඳුනන එකටයි සංඥාව කියන්නේ. හඳුනයි නම් සංඥාවයි. ඒ විඳීම හඳුනාගත් ආකාරයටයි ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇති වෙන්නේ. එතකොට කියනවා ඒකට සංඛාරකි. මේ විඳීම සංඥාව සංකාරයේ සිදු වන දේ හඳුනා ගැනීමට විශේෂයෙන් හඳුනා ගැනීමට කියනවා විඥානය කියලා. හඳුනාගත්තේ කොහොමද? විඳේ කොහොමද? මෙතන තමයි හොයාගන්න පුළුවන් හොඳම තැන. ඔබ ගීතයක් අහන විට ශරීරයද විඳින්නේ? ශබ්දයද විඳින්නේ? ඔබ චිත්‍රපටයක් නරඹන විට ශරීරයද විඳින්නේ? ඇසට හම් වෙන රූපයද විඳින්නේ? ඔබට ගඳ සුවඳ දැනෙන විට ශරීරයද විඳින්නේ? ගන්ධ රූපයද විඳින්නේ? ඊට වඩා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් වේදනාවෙන් විඳින්නේ රූපයයි. එවිට රූපේ යනු රූපාරම්මණයයි. ඇසේදී ශබ්දේදී ශබ්දාරම්මණයයි. නාසයේදී ගන්ධාරම්මණයයි. දිවේදී රසාරම්මණයයි. කයේදී පොට්ටබ්බාරම්මණයයි. පවේදී පව ආරම්මණය වෙනවා. දිවේ ලෝකයේදී දිවි පින ආරම්මණය වෙනවා. ඒ විදිහට රූපී අරූපී බබතලවලදී ධානය රූපී ධානය ආරම්මණය වෙනවා. වේදනාවෙන් විඳින්නේ තමන්ගේ මේ මොහොතේ අරමුණට එන දේ නෙවෙයි. එවිට සත්වයකට උපදින්නට පටවියාකෝ තේජෝ කියන ඝන රූපයක් නැතුවත් ඕක පාටික උපදිනා සත්වයක ඇත කියන එක සත්‍ය කරන්න පුළුවන් විදිහේ විතරයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නිස්කන්ධ පංචකය ශරීරේ නැතුව හටගන්න පුළුවන් නේද? ඒකට අවශ්‍ය වෙන්නේ උපාදානිය විතරයි. උපාදානිය තියනවා නම් මේ විශ්ය කොතන කාලේ උපාදානස්කන්ධ පහට ගන්නවා. එවිට කයක් තියෙන ඒවාට අපි කියනවා සසම්භාරික රූප කියලා. කයක් ද්‍රව්‍ය මේ කයක් මෞකසකින් බිහි නොවි උපදින රූප වලට කියනවා උපපාදික ප්‍රතිසන්දි කියලා. එහෙම නැත්නම් උපපාදික ප්‍රතිසන්දි විශ්ලේෂණය කරන්න බැරි නිසා ඒවට ආරම්මන ආපෝ තේජෝ වායු සසු කියලා වචනයක් වදන්න කලබල වෙන්න තෝරන නෑ. දැන් එතකොට ඇසෙන් රූපයක් බලනකොට රූපස්කන්ධය වෙන්නේ රූප රූපය. ඒ රූපය තමයි මේ මොහොතේ සැපෝ දුක්ඛෝ උපේක්ෂාවසේ වේදනාවෙන් විඳින්නේ. ඒ විඳින දෙයයි කැමැති හෝ අකමැති වශයෙන් සංඥාවෙන් හඳුනන්නේ. ඒ විඳින දෙයටයි කැමැත්තෙන් ඇල්ම අකමැත්තෙන් ගැටීම රස සංකාරය හටගන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදුවන දෙය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ පිළිබඳ කිසිදු විවාදයක් විඥාණයට නැහැ. සිදුවන දෙය යස්සර් කියලා පිළිගන්නවා එහෙමයි කියලා පිළිගන්නවා වගේ එය හඳුනා ගැනීම පමණයි විඥාණය විසින් කරන ලබන්නේ. දැන් ඉතින් කනට ගත්තාම රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වෙන්න බෑ. ශබ්ද රූපේ ශබ්ද රූපේ මොකද අපි විඳින්නේ? දිවට ගත්තාම දිවේ අපි විඳින්නේ දිවේ ආහාර කලාපයක තියෙන රසය. ඒ රසය තමයි වේදනාවට දැනෙන්නේ. ඒ රසය තමයි අපි හඳුනන්නේ. ඒ රසයට තමයි අපි පිළිකුල් කරන්නේ හෝ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ සංඛාරය. මෙසේ මොහොතක් මොහොතක් පාසාම පංච ద్వාරික අරමුණු මගින් හෝ මනෝ ద్వාරික අරමුණු මගින් හෝ ස්කන්ධ පහක හට ගැනීම නැසීම කියන මේ ධර්මතාවය දිවා රාත්‍රී දෙකෙන් නතර නොවන්නා වූ විඳිනක්සේ මේ ශරීරය තුළ ස්කන්ධ පහෙන් පහට ඉපදෙන්නේ නැසීම යනවා. කැමති වුණත් ඇති වෙනව නැති වෙනව අකමැති වුණත් නැති වෙනව නවත්තන්න පුළුවන් විදියකුත් නැහැ. දැන් මේ පිළිබඳව පොඩි තව සාක්ෂියක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. මේක මෙහෙම කියවට සමාජයේ තරම් පිළිගන්නේ නැහැ. මොකද අර සම්ප්‍රදායෙන් ඉගෙන ගත්තා වූ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර කළ ශරීරය තරගත්තාම වේදනා සංඥා සංකාර විතරයි නාම කියලා අරගෙන සතර නාමස්කන්ධේ පංචස්කන්ධ ධර්මතාවයෙන් පාවිච්චි කරන්නේ. මේ නිසායි මා කියන්නේ මේ ආර්ය සත්‍යයට ප්‍රවිෂ්ඨ වීමට බැරි උනේ අපේ බැරිකමක් හෝ අපේ අඩුකමක් නෙවෙයි. සද්ධර්මයේ යම් යම් දේවල් මේ සමාජයට නිර්වචනය වීමේදී වැරදි නිර්වචනය වීම නිසායි කියලා. නපුර පියතුමා බුදුරජාණන් වහන්සේ හමු වී සාකච්ඡා කරලා ඒ කතාව ඔක්කොම කියන්නේ අවස්ථැනකට වටේ තෝරන නිසා. නපුර පියතුමා කියනවා මට වයසයි. ඒතර ඔබ වහන්සේ දකින්න වෙන විදිහක් නැහැ. නිරන්තරයෙන් අසනීපකින් තෙලෙනවා. මගේ හිත පිනානේ යම් ධර්ම දේශනා කරන්න. පියතුමණියක එහෙම වෙනවා තමයි. කය ලෙඩ වෙනවාම තමයි. කය ලෙඩ වුණත් පියතුමනිෂ්ඨ ලෙඩ කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. පිරණ මොහොනින්ත සන්තෝෂයෙන් යන්නේ ජනගහන සැරියුත් සාමුදුරුවෝණට එනවා. අද නම් ඔබ ධම්මසයුරේ පින්නලා වගේ මොන දිහා බැලුවම කියන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ මට බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා කියන විස්තර ටික. කය ලෙඩ වෙනවා තමයි. කය ලෙඩ වුණාට සිත ලෙඩ කරගන්න එපා කියලා. ඉතින් ඔබ අහුවේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන් කය ලෙඩව තිබේදී සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා? අනේ නෑ ස්වාමීන් වහන්සේ. ඇත්ත ඉඳලා හරි මම ඔබ වහන්සේ මොන කැහෙන්දෙන්නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න. මේ සූත්‍රයේ රහසක් තියෙනවා. බුදුන් වහන්සේ වදාළ කය ලෙඩ වෙනවා තමයි. ඒ කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරට. දැන් සරියුත්තාවතුරෝ එහෙනම් කය නෙමෙයි විස්තර කරන්නේ සිත. ලෙඩ වෙන ආකාරය. දැන් සිත විස්තර කරන්න නම් උන්වහන්සේට කය කියන්නේ රූප නම් ආය රූප ගන්න ඕනේ නැහැ. වේදනා සංඥා සංකාර හතර විතරක් ගන්න එකයි. නෑ සරියුත්තාවතුරෝ මේ නතුලික සූත්‍රයේ ආයත් විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ. මම කොට මගේ කොට මගේ ආත්මේ කොට ගන්නවා නම් සිත ලෙඩ වෙනවායි කියලා. එහෙනම් එතනින්වත් මා මේ නිගමනයේට උසාවියක් ගන්නවා. සිත බුදුහාමුදුරුව කය පැත්තකින් තිබ්බා. සරියුත් හාමුදුරුව විග්‍රහ කරන්නේ සිත ලෙඩ වෙන හැටි සහසදල ලෙඩ නොවෙන හැටි. එහෙනම් උන්වහන්සේ පංචස්කන්ධයම විග්‍රහ කරනවා. දැන් මෙතන රූප කියලා ශරීරය අරගෙන එතනින් එහාට යන අය මොනතරම් ධර්මයේ දැනගෙන හිටියා මොනතරම් වෙනත් දේවල් කරමින් ගියත් ඔබට මේ සද්ධර්මය හමු වෙයිද? සත්‍ය මේනම් එකමත් තියාගන්න. මේ එක දෙයක් විතරයි මම ඔබට පෙන්වන්නේ. මෙබඳු මත හමු බුදුන් වහන්සේ වදාළ අද ඒ අර්ථයෙන් විකෘති වී ඇති දන්ති පිටකයේ බොහෝමයි. ඒ නිසායි අපට මේ බුද්ධෝත්පාදී ප්‍රදී සද්ධර්මය හම් නොවීම නැමැති අනුපාඩු නිසා මේ සසර ගමන තව සැරයක් උපතකට යන්න පුතග්ජන භාවයෙන් මේ අන්න සිදු වෙලා තියෙනවා. අපි එහෙම අවාසනාවන්තයින් විය යුතු නැහැ. අපි සද්ධර්මය හොයාගෙන ගිය සද්ධර්මයේ සරණින් තමයි අපි පංචස්කන්ධ සංවරය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට තේරුම් ගන්න මේ කාරණාව යලිත් කතාවක්. ඇසට රූපයක් හමු වෙද්දී ඇස උදව් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වෙනව නැති වෙනව. ස්කන්ධ පහේ පරම්පරාව මෙයාම මිනිත්තු කිහිපයක් තුළ. කනට ශබ්දයක් ඇහෙද්දී ශබ්දය උදව් කරගෙන ඒ ශබ්ද රූපයේ විදින රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් ඇති වෙනව නැති වෙනව. නාසයට ගන්ධයේදී ගන්ධය උදව් කරගෙන ගන්ධ රූපයේ විදින වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් හට ගන්නවා. දිවට රස විඳීමේදී රස රූපයේ විඳින වේදනා සංඥාවෙන් හඳුනන සංකාර විඥාන ස්කන්ධ පහක් හට ගන්නවා. මෙසේ දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත් සියලුම සත්‍යය තුළ ජීවිතය තුළ මොහොතින් මොහොත ඇති වෙන නැති වෙන ස්කන්ධ පහක ඉපදීම නැමීම නම් වූ ධර්මතාවයක් පවතිනවා. එයට ස්ත්‍රී භේදයක්, පුරුෂ භේදයක්, ගිහි භේදයක්, පැවිදි භේදයක් නැත. තිරෝග බුදු පියාණන් වහන්සේගේ ආර්ය විනය ආර්ය සත්‍ය දේශනාවෙන් මේ ස්කන්ධ පංචකය මුල් කොටගෙනයි. මෙතන තව වචනයක් කියන්න ඕන. යථා සංකාර දානස්මින් මුජිතස්මින් මහපතේ. මුජිතස්මින් උෂ්ඨනක මහපතේ මහමාර්ගයේ මොනවද දාන්නේ? යථා යංශේ සංකාර දානස්මින් සංකාර කුණ දාන තැන. කුණ ගොඩ ගන්න තැන තමයි මේ උද්ධිතස්මින් මහපතේ සංකාර දානස්මින් සංකාර කියන්නේ කුණ වලට. එහෙමනම් බාහිර ලෝකයේ ගොඩ ගන්න කුණ නිසා රුමෙන්ඩල් කුණු කන්දසේ සහ විවිධ කුණු කන්දසේ කුණ නිසා දුර්ගන්ධය හමන්නේ නම් මේ සංකාරය සංකාර උපාදානස්කන්ධය උවිත ඔබේ සිත තුළ තණ්හානසේ නම් වූ තැනක ලෝභ දේශ මෝහ මූලිකව කුණු කන්දක් ගොඩ ගැහෙනවා. මේ කුණු කන්ද නිසා ඔබට දෙනත් දෙන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සාතුළු දහමේ කම්පා. එනිසා කුණු රැස් කරන එකට ආරි මාර්ග ප්‍රතිපදාව කියන්නේ අර මම පුතත් යන භාවයේදී කිව්වේ පුතත් යන භාවයේ කරන දේවල් වලට යහපත් දැක විපාක තියෙන්න පුළුවන් සමාජයේ පවතිනත් ඒක තමයි අධර්මයේ යටවන කාරණේ. නමුත් ඒ නිසායි හොන්ට ඒ කුණු ගන්ධය කුණවර ගන්ධය වගේම මේ තමයි ප්‍රස් කරගත්තා වූ ප්‍රේෂයන්ගේ විපාක වලට මුහුණ දෙන්න සිදු වී පවතින්නේ. දැන් අපි මෙතෙන් යන්න වෙනවා ඊගාවට. දැන් පංචස්කන්ධයේ ඉදීම මැරීම ඊළඟට ඒක තමයි පංච උපාදානස්කන්ධ. දැන් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛයන වෙන දේශනා කරවලා ධර්මපාඨයක් පිටකේතර මට හමු වෙන්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය තුල තමයි දුක පවතින්නේ. උපාදානස්කන්ධය හැදෙන්නේ කොහොමද? උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය අතර වෙනස කුමක්ද? මේවා ඉගෙන ගන්න ඕන. බණ අසා තේරුම් ගන්න ඕන. අන්න එතකොට අපිට තව ටිකක් එහාට යන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයන් අතර සංයුත්තනිකායේ විශේෂ ග්‍රන්ථයක් තියෙනවා කන්දක වර්ගය කියලා. සංයුත්තනිකායේ විශේෂ ග්‍රන්ථයක් තියෙනවා සලායතන වර්ගය කියලා. සලායතන වර්ගයේ තියෙන කෙලින්ම චක්කුසෝත ගාන දිවහා කාය මන කියන ආයතන 6 ඔස්සේ ධර්මයේ විග්‍රහ කරලා. කන්දක වර්ගයේ නිරන්තරයෙන් පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන ධර්මයේ විග්‍රහ කරලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සත් ධර්මයේ කුමක් දැයි තේරුම් ගැනීමේදී ත්‍රිපිටකයේ පොත් 56 වෙනි සූත්‍ර 18000ම හෝ ධර්මයේ කියලා විශාල වශයෙන් ගන්න නැතුව ඒ 18000 තුලම ඒ 56 තුලම එහෙම නැත්නම් මංගල ධර්ම දේශනාවේ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තුල තිබුණා වූ සියුම් ධර්මයේ කුමක් දැයි තේරුම් ගන්න වෙනවා. එවිට නන්දකෝවාද සූත්‍රය, චුල රාහුලෝවාද සූත්‍රය, නපුලකිත සූත්‍රය සහ නොයෙකුත් සූත්‍ර දේශනාවල සරියුත්ථමඳුරව නපුලපේතුමාගෙන්, නන්දකහමඳුරව සිල් මාතාවන්ගෙන් නැත්නම් භික්ෂුණීන්ගෙන්, බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් අන්දවණේට එක්ක ගිහින් මොනවද විමසලා තියෙන්නේ? ඔන්න තව කෙනෙක්ට එනවා. ඔබට මතක් වෙනවා කෙනෙක් මෙහෙ ගියාපුවම ඒ දවසට යන්න. දැන් සබ්බේ සංඛාර අනිත්‍යාති අනිත්‍යවස් සංඛාර පය ධම්මා සංඛාර පැනලයක් ගහලා තියෙනවා. මොකද මේ කියන්නේ? මිනිස්සෙක් මැරුණා. ඒක තමයි අනිත්‍ය. එහෙම නැත්නම් ගෙවල් දරවත් වතු පිටි බාහිර ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ මේවා විලා යනවා, පරණ වෙනවා, සුනොවිසුන වෙනවා. මේ තමයි බුදුහාමුදුරුත් අදාළ තියෙන අනිත්‍ය කියලා උපකල්පනය කරන එහෙම හිතන පිරිස් සමාජෙ මට හමු වෙලා තියෙනවා. තාමත් ඉන්න පුළුවන්. ඒක ලෝකෙ සිදුවෙන සිදුවීමක්. ඒක දැනගන්න බෞද්ධ වෙන්න ඕන නෑ. ඔබ අසුරු කරන අද දවසේ නත්තල් සමරන කතෝලික හිතවුවෙන් හරි බලන්න මේ හටගත්ත දේවල් කැඩෙනවා විදිනවා ඇත්තද බරද කියලා. ඔබ අසුරු කරන ඉස්ලාම් භක්තිකයෙන් අහලා බලන්න මේ හටගත්ත දේවල් කවදා හරි කැඩලා දිනලා යනවා ඇත්තද බරද කියලා. ඔහුත් ඒක දන්නවා. එහෙනම් මේ කිසිදු ආගමක නැති වෙනත් කිසිදු කෙනෙක් විසින් සොයා නොගත් දෙවියෙක් බබෙක් මරෙක් විසින් සතියෝකේ ලෝකේ සමාරකයේ සම්බන්ධම කියන්නේ ඔය මේ අපට පෙනෙන දේ ඇති වුණ නැති වෙන බව පෙන්වන්නද බුදුනේ නෑ. අපි කිසිවෙකුට හොයා ගන්නට බැරි ඒ සොයා ගැනීම තුළ අපේ දුක සම්පූර්ණයෙන්ම තුනී වෙන සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය කියලා දේශනා කරලා තියෙන්නේ. එවිට සියලු සංස්කාර යන මොනවාද අපි ඉගෙන ගන්නවා. එවිත සියලු සංස්කාර තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධය තුලයි. එවිත සංස්කාර බාහිර ලෝකේ කොහෙවත් නැහැ. එක එක්ක පුද්ගලයා තමන්ගේ පංච උපාදාන ස්කන්ධය තුල තමයි නායකත්ව කරන්නේ. මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින මට දීගනිකායේ ශරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද සංගීති සූත්‍රයේ මුණ ගැසෙනවා. ඒ සංගීත සූත්‍රයේ උන්වහන්සේ මේ සංඛාර තුන විග්‍රහ කරලා තියෙනවා. තයෝ සංඛාරා. සංඛාර ජාති තුනයි තියෙන්නේ. අන්න පුද්ගලයා තමන්ගේ චේතනාව මුල් කොටගෙන ස්කන්ධ පහ දන්නේ නැති වුණත් ස්කන්ධ පහ පරිහරණය කරමින් යරි මතු කරගන්න පුළුවන් විදිහේ සිත ඇතුළත ශේෂ වෙන ආකාරයේ ඉතුරු ක්‍රීම් මගයක් කරනව ලබනවා. ඒකට කියනවා පව් රැස්සව අපුඤ්ඤාවි සංකාර. පින් රැස්සව පුඤ්ඤාවි සංකාර. මේ තමයි චතර අපායට මනුෂ්‍ය ලෝකයට සහ දිව්‍ය ලෝකයට අදාළ සංකාර ටික. මේ ඉන්ද්‍රයන්ගෙන් පුණ්‍යාදී අපුණ්‍යාදී සංකාර රැස් කිරීම අතහැර දමා වන අන්තර්ගත වුණා යම් පිරිසක් ඊට වඩා එහා දෙයක් සිත තුළ තියෙනවා කියලා බයන්න. බුත කාලයට පෙර ආතුව. ඔවුන්ට තමයි කියන්නේ අත්කලමතාන යෝගීන් කියලා. ඔවුන් නීවරණ යටපත් කොට ඔවුන්ගේ සිතේ උපදවා ගත්තා ලෞකික ධ්‍යාන කියලා જાතියක්. ඒ වර්ග දෙකකට තිබෙනවා රූපී ධ්‍යාන සහ රූපී ධ්‍යාන. ඒ ධානයෙන් කාලක්‍රියාවලොත් පරෙන් කාලක්‍රියාවලොත් පවමුල් කොටගෙන අපාගත වීම පිනෙන් කාලක්‍රියාවලොත් පිනමුල් කොටගෙන මිනිසුන් අතර සහ දෙවියන් අතර ඉදීම වගේ ධානයෙන් කාලක්‍රියාවලොත් ධානයේට විපාක වශයෙන් උඩ රූපී අරූපී භවතල හම්බ වෙනවා අන්න විපාක. එතකොට මේ සංඛාර තුන රැස් කළ කෙනෙකුට අපාය යන්න පුළුවන්. අපාය පැත්තට අවමන් ගිහිල්ලා එන්න පුළුවන් අපුණ්‍ය ආදි සංඛාරයේ පුණ්‍යාවි සංකාරයේ රැස්කවත් උඩ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ අතර රවුමක් කරගිලා ඉන්න පුළුවන් කොච්චර කාලයක් දන්නේ. ආනිත්‍යාවි සංකාරයේ රැස්කවත් උඩ රූපී අරූපී භවතල වල රවුමක් කරගිලා ඉන්න පුළුවන් කොච්චර කාලයක් දන්නේ. සූර්යාවතේ භ්‍රමණයේ වෙන බුද්ධ ශිඛරු ඈතට යනකොට නෙස්තුන වෙන විශාල රවුමක් ආවු ගණනක් යනවා කියන්නේ වගේ ඈතයි. දැන් ඔබට තේරෙනවද? සත්‍ය සසර ඇවිදිනු ලබන්නේ මේ පුණ්‍යාවි සංකාරයේ හෝ අපුණ්‍යාවි සංකාරයේ හෝ ආනිජ්ජාවි සංකාරයේ එල්ලීමේ ප්‍රතිඵලයක් බව. දැන් අපි අර කියපු තැන බලමු. අන්ද වනයේ තෙක් යන රාවල හාමුදුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපම අනිච්චානිච්ඡාති. රූපේ අනිත්‍යද නිට්ටයද? වේදනාව අනිත්‍යද නිට්ටයද? සංඥාව අනිත්‍යද නිට්ටයද? සංකාරය අනිත්‍යද නිට්ටයද? විඥානය අනිත්‍යද නිට්ටයද? නන්දක ආමුදුරෝ බණ කියන්න ගිහින සිල් මෑණිවරුන් නැත්තම් වික්ෂුණීන්ට ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපේ අනිත්‍යද නිට්ටයද? වේදනාව අනිත්‍යද නිට්ටයද? සංඥාව අනිත්‍යද නිට්ටයද? සංකාරය අනිත්‍යද නිට්ටයද? විඥානය අනිත්‍යද නිට්ටයද? චරිතියෙන් නපුල පිටුමාගේ ගන්නවා රූපය අනිත්‍යද නිට්ටයද වේදනාව අනිත්‍යද නිට්ටයද සංඥාව අනිත්‍යද නිට්ටයද සංකාරය අනිත්‍යද නිට්ටයද විඥානය අනිත්‍යද නිට්ටයද කොතනද ත්‍රිපිටකයේ තියෙන්නේ වතු පිටි හරක බාන ඉරකඩම් දේවල් දරවල් අනිත්‍යද නිට්ටයද අවියමසපු තැනක් හැම තැනම තියෙන්නේ පංච උපාදානස්කන්ධයට එන දේවල් අනිත්‍යද නිට්ටයද දැන් ඔබ දැසි ලෝදේශ බලා මේ සියලු දේවල් කැඩෙනවා බිඳෙනවා කියලා අනිත්‍යක් ඉගෙන ගත්තට ඔබ බුදුදහම ඉගෙන ගත්තා වෙනවද? බුදුදහම උගන්වන අනිත්‍ය ඉගෙන ගත්තා වෙනවද? මේ අනිච්ච කියන්නේ එසේ නැසේ කුංචි දෙයක් එහෙම නෙමෙයි. මතක තියාගන්න. නිකන් නෙමෙයි මේකට වශනයක් තියෙනවා යදා පඤ්ඤාය පස්සති. යම් විටක නොනින්දකීද. දැන් සුත ආර්යසාවක අසුත අපුත්ජනෝ කියලා දෙකට අපි ආයෙත් එනවා. සුතව අසුතව අපුත්ජනෝ කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම ගැනීම දන්නේ නැති ඒත් ස්කන්ධ පංචකයාගේ ඉදීම ගැනීම සිදු වෙන ඒ ස්කන්ධ පංචකයාගේ ඉදීම ගැනීමට එන ඕනෑම දෙයක් මම මගේ ආත්මකට ගන්නා වූ අයද. පාලියෙන් එකට කියනවා ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එය මමය, එය මගේය, එය මගේ ආත්මය. එය යන තවත් සර්වනාමයක්. ඒ යන ඕනෑම ස්ත්‍රීකට, ඕනෑම පුරුෂයෙකුට, ඕනෑම ගිහියෙකුට, ඕනෑමකට පැවිද්දෙකුට ගන්න පුළුවන් අරමුණකට නමක්. ඒ යන අකුසලේසිත ආනිත්‍යවි සංකාරය දක්වා, පරේසිත පිනසරහා රූපී ධාන දක්වා, නරක දේවසිත හොඳලක් දේවල් දක්වා, දුප්පත්ක දේශිත පොහොසත්කම දක්වා, දක්ෂකමේ සිට දුර්වලකම දක්වා. ඔබේ සිතේ යමක් ඒද? ඒ ඒවට අපි කියනවා ලෝභ දේශ මොහ මූලික කොට ගන්න දේවල් කියලා. එය ඒ තම් කියන කීපය. දැන් එය මමය. එය මගේය. එය මගේ ආත්මය යන්න අසුතව පු탁ජන ශීල වෙනාගේම දර්ශනයයි. ඒතම් මම හේතෝහමස්මින් හේසෝමේ අත්තා. මේ ඒතම් මම හේතෝහමස්මින් හේසෝමේ අත්තා තුල ඉඳගෙන සංසිල් රකින්න පුළුවන්, අරිසිල් රකින්න පුළුවන්, දසිල් රකින්න පුළුවන්, උපසම්පදාන් රකින්නත් පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. හැබැයි අනාදි ප්‍රතිපදාවේ ඉන්න පු탁ජන භාවයේ ඉන්නේ විපාක තියෙන්න පුළුවන්. කෝ බුදුරජාණන් වහන්සේ ලෝට 15 වී සත්‍ය සසර දුකින් මිදීම සඳහා හොයාගත්ත ධර්මයකෝ ධර්මයේ ශරණින යොබ දුකින් මිදෙන්නේ. ඒකයි අපි එකට සද්ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ දැනට ඔබට පේන්නේ විහාරස්ථානයේ සතු පොත්ගුල්වල ධර්ම විනය තුල සඳහා තිබෙන බව. ඔබ ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනාවට මම කී වචනවලට නැත්නම් පොත්වලට. ඒක තමයි අසුත පු탁ජනයාගේ ධර්මයේ පිළිබඳ නිර්වචනය. එතන නතර වෙන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක සහ නිට්ටි සුඛ ආත්මය කියන එක සිදු වෙන්නේ පුද්ගලයේ නෙවෙයි. ඔබේ චිත්ත තුළ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පහ හට ගන්නා තැනදී ඉස්කන්ධ පහ හට ගන්නා තැනදී ඒක නිත්‍යසක ආත්මකට ගත්තාම ඒක මම මගේ මගේ ආත්ම කියන එකට පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. එහෙනම් ස්කන්ධ පහ පංච උපාදාන ස්කන්ධය බවට පත්වන විට එතන තිබෙන්නේ නිත්‍යසක ආත්ම නම්. බුදුරජාණන් වහන්සේ ලෝට හේකල වදාර ධර්මය අනිත් දුක්ඛනාත්ම නම්. ධර්මය සහ අධර්මය දෙකම තිබිය යුත්තේ ඔබේ හදවතේ නොවේද? ඔබට අධර්මයේ ශරණයෙන් තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ අටලෝ දහමේ කම්පාව හිමිනෙන්නේ. ඔබ මේ අටලෝ දහමේ කම්පාව සහ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදෙන්න නම් ඔබ අධර්මයේ තියෙන තැනට ධර්මයේ යොදා ගන්නට පුරුදු වෙන්න වෙනවා. පාවට මතක් කළා සියලු සංස්කාරයන් යන චේතනාව මුල් කොටගෙන එකතු වෙන්නා වූ මේ පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි සංකාර කියලා. අපි බලමු. මේ කතාවක් කියන්න ඕන අලුත් අයට. ධර්මයේ කියන වචනේ අපි උගාවක් ශ්‍රියුම් තැනකටගෙන යනවා. දැන් ඔබ අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව නරඹනවනේ අපිට ලංකාවම පේනවා සිතුනේ. ඉස්සර වෙලා කුඩා කරන ගියාම ඔබට මේ නිවස දක්වා මේක කුඩා කරලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ධර්මය කියන එක කුඩා කරන ගිහිල්ලා ඔබ ළඟට ගෙන ඔබේ මොහතකින් උපදින ඇතන ස්කන්ධ පංචකය තුලට බහලන්න. එතන පවතින ධර්මයේ සාධර්මයේ ඉගෙන ගන්න. එවිට ඔබට සත්‍ය සසර ඇවිදින්නේ අධර්මයේ සරණින් බවත් සත්‍ය අසසරින් මිදෙන්නේ ධර්මයෙන් සරණින් බවත් තේරුම් ගන්නට තරම් නොවන පෑදේවි. දාම්සොර රජතුමා රාජ්‍යයටපත් වී රාජ්‍ය ස්වභාවය ගැන කියනවා. ධර්මයෙන් නැති රජකම හිරු නැති අහස වගේ, ශබ්ද නැති අහස වගේ, සිරුම් නැති පොකුණක් වගේ. ඒ නිසා මට ධර්මය දන්න කෙනෙක් දෙන්න හැමතිවරුන්ට. හැමදෙරු කිසිවෙත් ධර්මයේ දන්නේ නැහැ. ඇතෙක් පිටතගු මතුරන් 10,000, 3,000, 4,000, 5,000 දක්වා තමමින් මේක අරගෙන මට ධර්ම දෙන්නේ කියලා තා විදි සංචාරය කරනවා. ආපසු එනවා කවුරුත් දන්නේ නැහැ. රජතුමා ඊළඟ තීරණයට යනවා. රාජ්‍යයෙන් භාගයක් දෙනවා. මට ධර්මයේ දෙන්න නැහැ. මම රාජ්‍ය ඔහුට පවරා ධර්මයේ දෙන කෙනාට මම ඔහුගේ සේවකයා වෙනවා. ඒත් නැහැ. රාජ්‍ය බිරිඳට සහ දරුවන්ට පැවරු රජතුමා ධර්මයේ ශ්‍රාවන අන්තර්ගත විට විශ්වලාගත රාජ්‍යයේ පද හතරකින් සියලු බුදුවරු ලෝට හෙළි කරවදාලා වූ ධර්මයේ පෙන්නනවා. අතීත බුදුවරු, වර්තමාන බුදුවරු, යස අනාගතයට ඇත් වෙන බුදුවරු විසින් ලෝට හෙළි කරන ධර්මය අවාසනාවක මේක අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ මරණාම පාංශිකර දෙන වෙලාවට විතරයි. ඒ වෙලාවට මියගිය කෙනාට ඒ ධර්මයෙන් වැඩක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන මේ අන්ද නෙමෙයි පුළුවන් තරම් තරුණ කාලේ ජීවිතේ අකට යන්න ඉස්සර වෙලා. අදම. මේ ගාථා 14 තරම් සුන්දර වචන ටිකක්. බුද්ධ වචනේ අන්තර්ගත ටිකක්. ශුද්ධ වූ බුද්ධ වචනේ තියෙන තැන ධර්මයේ තියෙන තැන තවත් නැහැ. ඒ පසකට තමයි. ඒ මතකවත් වේවි මහා සංග්‍රහත්නේ ලව කියවන තැනට තමයි. මොකද එතකොට අනිත්‍ය වෙන්නේ කරනවා කියන්නේ. ආ ඒ මනුස්සයා ඇති වුණා දැන් නැති වුණා අනිත්‍යයි. කොහොමද අනිත්‍ය වෙන්නේ කියලා කියන්නේ. නැහැ. අන්න ඒකාන්තයෙන් සංස්කාරයන් අනිත්‍යයි අනිච්චාවත සංකාරා. ඔය කියන්නේ පුණ්‍ය ආදි සංකාරය, අපුණ්‍ය ආදි සංකාරය, අනිත්‍ය ආදි සංකාරය කොව ධර්මයේදී අනිත්‍යයි. හැබැයි ඔබේ හිතේ රැස්වීමේදී නිට්ටයයි. රැස්වන්නේ හිත ඇතුලේ අනිත්‍ය නිසා නොව නිට්ට නිසායි. මේ නිසා අපුණ්‍ය ආදි සංකාරයේ මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා තණ්හානුසේ වශයෙන් චිත තුළට පව රැස් කරනවා හේතු ඉතුරු කරනවා. පෘථග්ජන භාවයේ තුලදී මේ පුණ්‍ය ආදි සංකාරයේ මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා පින මම වෙනවා එතකොට ඔබට. ඔබ තණ්හානුසේ වශයෙන් ඒක රැස් කරනවා. මේ මම හඳුනාගත්තේ නැති අය මේ ඉක්මවා අනන්තයට ගියන් අරමුණු ගැනීම වෙනවට අරමුණු වලක් වීමේ භාවනාවේ දෙනවා. ඔවුන්ට මේ චිතේ එන අරමුණු වෙනවට ඒවා පෑගීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් ශාන්ත තැනක් හම්බ වෙනවා. පළමුව ශාන්ත තැන අවකාශයයි පසු ඒ ශාන්ත තැන ආයතනයක් බවට පත් වෙනවා. ආයතනයක් කියන්නේ ඔහේ කල්ල ගන්නවා. එවිට ආනිත්‍යදි සංකාරයයි මම. මෙසේ අපුඤ්ඤාවි සංකාරයේදී අපුඤ්ඤාවි සංකාරයේ මම වෙනවා. පුඤ්ඤාවි සංකාරයේදී පුඤ්ඤාවි සංකාරයේ මම වෙනවා. ආනිජ්ජාවි සංකාරයේදී ආනිජ්ජාව සංකාරයේ මම වෙනවා. මම එන්නේ ඒ ස්කන්ධ පංචකයේ අල්ලා ගන්න දේ ඇරුණාම මම කියලා කෙනෙක් නැහැ, මම කියලා දෙයක් නැහැ කියලා ගොඩ ඉඳන් කියන්න එපා කවුරුත්. ඇහුවම අපේ රටේ සියලු සියයක්ම කියන්නේ මේක මම කියලා කෙනෙක් නැහැ. එනිකෙස් ලොම් නියද සම්මත් දහත් 22කට බෙදුවා. කෙස්සල මම නැහැ, ලොම්බල මම නැහැ, නියවල මම නැහැ, දත්තල මම නැහැ කියලා. බලප ඇත්තනි කතාව. නිකමල කියලා මම කියලා කෙනෙක් නැහැ. කවුද කියන්නේ? ප්‍රාද වික්ෂුන් වහන්සේ බුදුජානම් වහන්සේගෙන් අහනවා. විමසනවා. ස්වාමීනි මම කියලා කියනවා. කොහොමද කියන්නද මම එන්නේ? ප්‍රාදේ යමකට ද්වේෂය තියෙනවා නම් ද්වේෂයටයි මම කියන්නේ. වෛරය තියෙනවා නම් වෛරයටයි මම කියන්නේ. බය තියනවා නම් බයටයි මම කියන්නේ. ශෝකය තියනවා නම් ශෝකයටයි මම කියන්නේ. ඔබට තේරෙනවද ඔබට උපදින ඕනෑම හැඟීමක් අල්ලගත්තාමයි මම හැදෙන්නේ කියලා. එතකොට පෘථග්ජන බුද්ධලයාගේ ඕනෑම ස්කන්ධ පංචකයක් උපාදාන ස්කන්ධ වුණාම ඒකේ මම ඉන්නවා. ඒ මම ශරීරේ නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, බය ඕන දෙයක් අල්ලගෙන මේ පිළිබඳ සූත්‍ර දේශනා දෙකක් තුනක් ඔබට ඉදිරිපත් කරන්න ඕන. පටකසා ဒုတိය උපාදා පරිත්තස්ස සූත්‍ර. උපාදා පරිත්තස්ස නම්ච වූ වික්ඛවේ දේශිස්සාමේ අනුපාදා පරිත්තස්ස නම්ච. මානෙනි අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් නොතැවුලක් දේශනා කරමි. මොනවද අල්ලගන්නේ? සෝප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය හටගත්තාම ඒක නැති වුණාට අපි ඒක අල්ලගෙනයි නැති වෙන්නේ ඉන්නේ. අල්ලගත්තත් නැති වෙනව නැතත් නැති වෙනවා. අල්ලගෙන නැති වීමට නොනින්ද ගන්නානිත් කියන්නේ නැහැ. අල්ලගත්තත් නැති වෙනව. අල්ලගත්තාම හේතු ඉතුරු වෙලා නැති වෙනවා. පඨම සාධුතිය වික්ෂ සූත්‍ර වලින් ගන්නවා. යම්කෝ වික්ඛේ අනුශේති තේන සංඛං ගච්ඡති. ඔබ අරමුණු රසයක් ඉඳලා යලි විඳින්න ඕනයි කියලා ඔබේ හිත තුළ ඉතුරු කරයිද? ශේෂ කරයිද? අනුශේති. අනුශේ කරපු හේතුව නිසා හටගන්න එකටයි මම කියන්නේ. මම යනු පංච උපාදානස්කන්ධය තුළ තියෙන දෙයක්. මම යනු තණ්හා අනුශේයෙන් එන දෙයක්. දැන් මේ මම යනු ඒ ස්කන්ධ පහෙන් පහට උපදින හැඟීමක්, දෘෂ්ටියක්. අපි ගන්නවා සක්කාය සූත්‍රය. අපි ගන්නවා ධම්මදින්නා සූත්‍රය. කෙලින්ම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දානවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමයි සක්කාය කියන්නේ. එතකොට රූප කියන්නේ අරමුණ නම් මේකයි කතාවක් නැහැනේ මේකයි මම කියන කච්චියද මොනවද කියන්න තියෙන බණ එතකොට. ධම්ම දින්නාව. පැවිදි ධර්මය අසා ගමට එනවා. විශාත ස්වාමී පුත්‍රයා හිතනවා මේ වම්මන්විත දැන් බණේ පාවෙලා ගෙදර එන්නයි එන්නේ. මේ ගෙදර එන්න ලැජ්ජාවට තමයි මග ආරාමයේ ඉඳලා ඉන්නේ මං ගිහින් ධර්මයේ පිළිබඳ දැනීම සාකච්ඡා කරන්න ඕන. ආර්ය ආවෙනි සක්කාය සක්කාය කියලා කියන කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ. සිංහල පාලි පරිවර්තන පොතේ සක්කාය කියන්නේ මේකයි කියලා ලියලා තියෙන්නේ. ධම්ම දින්නා වදාරනවා විසක්කායනේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටයි සක්කාය කියන්නේ. ඒක මම කොට මගේ කොට මගේ ආත්මයට ගැනීමයි විච්ච කියන්නේ. දැන් සක්කාය විච්චය anu පංචස්කන්ධයේ මම කොට මගේ කොට මගේ ආත්මයට ගැනීමයි එවිට ඒ පංච උපාදානස්කන්ධේ. දැන් පංචස්කන්ධයේ මම කොට මගේ කොට මගේ ආත්ම නැති සිදුයි නැති සිදු වෙනවා. ඒක දුක තියෙන්න බෑ. සක්කිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් ඔබ මේ අරමුණ අල්ලා ගැනීමේදී පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ආගමනයේදී මොකද කළේ? ඔබ දන්නේ නැති වුණාට. ඒ හැම එකක්ම නිත්‍ය සුඛ ආත්ම නම් වූ සංකල්පය යටතේ කුණුගඩට ගොඩ ගැහුවා. දන්නේ නැහැ. පුංචි දරුවෙක් කවුරුත්ම මේ අරමුණක් ගන්න අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා ගත්තේ නැහැ. නිත්‍ය සුඛ ආත්මා කියලා ගත්තෙත් නැහැ. නිත්‍යං සුඛං අනාත්තා කියලා ගත්තෙත් නැහැ. ඒක වචනෙන් කියන එකක් නෙවෙයි. අරමුණට බැඳෙනවා නම් අරමුණ අල්ලා ගන්නවා නම් එතකොට එතන නිත්‍ය. එහෙනම් ඒක සුඛ, එහෙනම් ඒක ආත්ම. නිත්‍ය යනු මම යන්නට නමක්. සුඛ යනු මගේ යන්නට නමක්. ආත්ම යනු මගේ ආත්මය යන්නට නමක්. මගේ ආත්ම යනු ජීවිතය නොව තරහේදී තරහව මගේ ආත්මයයි. බයදී බය මම මගේ ආත්මයයි. ශෝකයේදී ශෝකය මම මගේ ආත්මයයි. තේරුම් ගන්න මේක. දැන් මෙවිත ඔබට මෙසේ මම හටගන්න හේතු කීයක් තියෙන්න පුළුවන්ද? අන්න ළමා කාලයේ සිට ජීවිත අවසානයේ දක්වාම මේ මම මගේ ආත්මකට ගන්නවා නම් ඔහුට දුක් වැඩි වෙන්න හේතු සිත තුළ ඉතුරු වෙනවා. ඒ විසාකාවට අදාළ වචනෙන් අපි ගන්න. කන්නව නිරන්තරයෙන් මා මතක් කරන දෙයක්. විසාකා සූත්‍රයේ විසාක නෙවෙයි මේ කාර්ක ධම්මදින්නා සූත්‍රයේ මේක විසාක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ හමුවට එන්නේ තෙතරේ දියඳගෙන. කෙස්සලින් වතුර බේරෙනවා. ඒක ලැවම කියනවා මගේ මෙහෙමිරියක් නිය ගියානේ කියලා. ඔබට මෙහෙමිරියෝ කීයක් හිටියා මැද්ද කියලා අහනවා. ස්වාමීනි මේ මුළු නගරේම මෙහෙමිරියෝ වෙනවා නම් මම ආසයි. විශාකානි මේ නගරයේ දිනකට කී දෙනෙක් මේ යනවාද? ස්වාමීන් හතර දෙනෙක් පස් දෙනෙක්. එසේ නම් විශාකා විශාකානි වල කවදාවත් වියලි කෙස්සැතුව විලයන්වක් ඇඳගෙන ඉන්න වෙන්නේ නැහැ. ඇයි හැම වෙරණෙක් කරා ගානේ මොළොව සේවා ගන්න දාමින් දෙනවානේ. ස්වාමීන් වහන්සේ එක මිනිබිරියක්ක් එපා යයි වදාරන විශාකාව කියනවා. විශාකාට බුදුරජාණන් වහන්සේ වදාරනවා. සම්කෝ විශාක. සතං සුඛානි සතං තේසං දුක්ඛානි. ඔබට මම කොට ගත්ත කාරණා 100ක් තියනවා නම් ඒ දුක් 100කුත් තියෙනවා. දැන් ඉතින් එක එක්කෙනාට දුක් වැඩි වෙන්නේ කාරණා තමන්ගේ පෞද්ගලික වැඩි වෙන ඉඳ නෙවෙයිද? ඔබ ලෝකෙට දොස් පාරනවා මේ ලෝකෙ දෙන අවුව වැස්ස ලාභාලාභ නිසා දුක් හට ගන්නවායි කියලා. නෑ. ඒක පුංචි ප්‍රත්‍යක් විතරයි. දුකට හේතුව ලෝකේ නොවේයි පවතින්නේ බාහිර ලෝකේ නෝ ඔබගේ ස්කන්ධ පංචකය තුළ ඉන්නා වූ මම හෙවත් නිත්‍ය සංකල්පයේ ආත්ම සංකල්පයේ සුඛ සංකල්පයේ තුලයි. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බැලීමට ධර්මයයි කියන්නේ නැහැ. ඔහු මේ සසර ගමනේදී උපයෝගී කරගන්න ලබන්නේ සසර හැවිදින්නට නිත්‍ය සුඛ ආත්ම නම් වූ ධර්මය. දැන් මෙතන තේරුම් ගන්න කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ වදාළ නොනින් දකින අනිත්‍ය කියන්නේ මොකක්ද? නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ අර ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හමු වුණාම අරමුණ හඳුනා ගන්න ස්කන්ධ පහක් හට ගන්නවා. පිළිගත්තත් නැති වෙනවා, නැතත් නැති වෙනවා, බාරගත්තත් නැති වෙනවා, නැතත් නැති වෙනවා. ඒක අපට ලැබිච්ච අපට ජීවිතේට ලැබුණ භාග්යක්. අර ලහුනෝ කියන්නේ ඒකයි දුන්නික් ගහස්ස ලහුනෝ වහවහ ඉපදී නැසෙන. මේ වහවහ ඉපදී නැසෙන ස්වභාවය දුකින් මිදීම සඳහා භාවිතා කිරීම වෙනුවට ඒ ප්‍රතික්ෂේප කොට හිත එරෙහිව යාම තමයි නිත්‍ය සුඛාත්ම කොට ගැනීම කියලා කියන්නේ. අරමුණ ඇති වෙනවා නැති වෙනවා. මම මේකට ඇලෙනවා. එක ගැටෙනවා. ඇලීම සාමුලාව එතකොට ඒකට කියනවා මම කියලා, ගැටීම සාමුලාව ඒකට කියනවා මම කියලා. ඇලීම සාමුලාවට කියනවා ලෝභ මොහ කියලා, ගැටීම සාමුලාවට කියනවා දේශ මොහ කියලා. ලෝභ මොහ දේශ මොහ අරමුණ අල්ලා ගැනීමේ සිදු වෙන දෙයක්. එතකොට අරමුණ නැති වුණාට අර චිත ඇතුළතට නැවත හක ගන්න අවශ්‍ය හේතුව ඉතුරු වෙනවා. මෙන්න මේ චිත ඇතුළතට නැවත හක ගන්න හේතු ඉතුරු කරන එකට කියන්නේ තණ්හා අනුසය ඉතුරු කරනවායි. තණ්හා අනුසය ඉතුරු කරපුවම තණ්හා අනුසයෙන් තමයි තියෙන ජාති ලෝභයට අනුව අපාය, පුණ්‍ය කර්මයන්ට අනුව මිනිසුන් අතර දෙවියන් අනුව ධ්‍යාන කුසල වලට අනුව අරූපී අරූපී භවතල ප්‍රතිසම්පිය ලැබෙන්නේ. යථාපි මූලේ අනුපද්ද වේ දල්හි යම් විටක මුලට උනුපද්දරයක් නැති විට චින්නෝ පිරුක්කෝ පුනරේව රූපති ගහ කොච්චර කැපුවත් මුලින් ආපහු දල්ලන්න ආසේ ඒවම්පි අන්නේ වගේ තණ්හානුසේ අනුහතේ ඔබගේ සිතෙහි තණ්හානුසේ කියන කොටස ඇති තාක්කල් මේ පංච උපාදානස්කන්ධය නැවත හට ගන්නවා නිබ්බත්ති දුක්ඛය දම්පුණක් වුණා පංච උපාදානස්කන්ධය හටගන්න එක නතර කරන්න තණ්හා අනුසයට තියෙන එක ඉවර කරන්න ඕන. තණ්හා අනුසයට තියන්නේ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළයි. අන්න අසුතප්ප සත්‍යඥාගේ අනාදි ප්‍රතිපදාව. ඒකයි මම කිව්වේ පංචිල් රැක්කත් අටසිල් රැක්කත් දසිල් රැක්කත් උපාන්ත දාදී රැක්කත් සිල් සංස්කාරයන් ඔහුට නිත්‍ය සුඛ ආත්ම බැවින් තණ්හා අනුසයට හේතු ඉතුරු වෙමින් සසරේ කරන යහපත් දේවල් වලට රාජ වර්ණ සැපවල වෙනින් සසර ඇවිදින අයරුණාම අවිද්‍යාව දුරු වීමක් ඒක තුල නැහැ. මේ සංස්කාරයන් අනිදුක්ඛානාත්මේ ස්කන්ධ පංචකේ අනිදුක්ඛානාත්මේ පාලනය කර හැකි ශික්ෂාපද ශීලයක් කොහෙවත් නැහැ. ඒ අනිච්ච දුක්ඛානාත්මේ සරණින්ම ඉවර වෙන්න ඕන. ඒක තමයි සීලත්ත වරාමාසේ කියන්නේ. ඔබ ඉඳන් ඉන්නවා නම් පංචිල දඩසෙක නැත ඔය අජෝවෘත ගෝවෘත සුනක වෘත විදපත පරාමාසය කියලා. ඒකට ඉන්දියාව සමාජෙම රාජකොලවත් නැහැ. නැහැ. පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් තමා මේ රකින්න කිසියම් ශීලයකින් මට නිවන් ලැබෙයි කියලා විශ්වාස කරනවා නම් බාහිර ශික්ෂාවල සමාදානෙකි. එහෙම ශීලබ්බත පරාමාසයයි. ඒකින් කියන්නේ නැහැ සිව් රකින්න එපා කියලා ශීලයේ ඉන්න නමුත් එයින්ම ලැබෙනවා කියලා හිතනවා නම් ශීලබ්බත පරාමාසයයි. සංස්කාර අනිදුක්ඛානාත්ම වශයෙන් නොනින් දැකීමකින් තොරව කිසිලෙකට තණ්හාවශය වෙන්නේ නැහැ. තණ්හාවශය ඉතුරු වෙන එක නතර වෙන්නේ නැහැ. එහෙම විතරයි. ඒකයි මම කිව්වේ මේ මලට කුරුල්ලට මේ යන්න නිවැස්සට යන්න එකපාරයි තියෙන්නේ කියලා. බංකගිරියේ හතර පැත්තෙන් පාරවල් තිබුණාට ඒ වැගේ නතරමග නතර වෙනවා. එකම පාරයි තියෙන්නේ. අන්න ඒක තමයි බාධක නැත්තේ. අන්න තිලෝක බුදු පියාණන් වහන්සේ මිනිසුන්ගේ දුකින් අත මිදීම සඳහා මිනිසා සඳහා දේශනා කළ හොයාගත් එකම ධර්මය සියලුම සංස්කාරයන් අනිච්ච දුක්ඛ අනාත්ම බවයි. ඔබ කල්යාණ මිත්‍රේ කමු වී බනාසා මෙය තේරුම් ගන්න. ඔබ පුතත් යන කියන්නේ ඉස්කෝලේකින් අනිත්‍ය දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තාට ඔබ සංස්කාර කියන්නේ මොනවද දන්නේ නැහැ. ඒවා අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි දන්නේ නැහැ. මේ ඇති වෙන නැති වෙන එකට අනිත්‍ය කියලා කියනවා බාහිර ලෝකෙ තියෙන ජාති වලට. ඉතුරු වෙන්නේ කොහොමද? ඉතුරු වෙන්නේ අරමුණට ඇලිලා, ගැටිලා. එතකොට නැති වෙනවා. නැති වුණාට කාබන් කොලේ යට ලියවම කොලයක් කියලා ලියවම යටින් කාබන් කොලේ ලිය වෙනවා වගේ නැති වෙන්නේ ආයෙන්න හේතුව තියලා. මෙන්න මේ නැවත හටගන්න ශේෂ වෙන හේතුව වල තමයි සංඛාර කියන්නේ. සංඛාර කියන වචනේ විග්‍රහ කරලා තියෙන්නේ ඒකයි. පරම දුක සංඛාරා. ලොකුම දුක සංස්කාරය කියන්නේ ඒකයි. දැන් එතකොට අවිජ්ජාපත්‍ය සංඛාරා නම් ඉන්හිහාට ජාත්‍ය රාග ආදී ශෝක මාන නැරුණාම වෙන මොනවද වරුම වෙන්නේ? අවිද්‍යාව නිසා තමයි කෙනෙක් තණ්හා අනුසයට කුසල අකුසල කර්ම හෝ ආනිද්යා විකර්ම ඉතුරු කරන්නේ. අපි යරෝපී ඥාන රූපී ඥාන පසකින් තමයි අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ. එහෙම කෙනෙක් හම්බුනොත් මම ඒක ගැන කතා කරන්නම් ඒ ගැන. ඔබට තිබෙන්නේ පුණ්‍යාවි සංකාරයේදී අපුණ්‍යාවි සංකාරයේදී පුණ්‍යාවි සංකාරයේ මමද අපුණ්‍යාවි සංකාරයේ මමද මම නම් මගේ මගේ නම් මගේ ආත්මය ඒකට තමයි බුදුන් වහන්සේ වචනයක් වදලා තියෙන්නේ නිත්‍ය සුඛාත්ම කියලා වචනයක් වදලා තියෙන්නේ ඒ තමයි අපි අස්සදා පුතක් යන ස්වභාවයේදී පිළිගත් සංකල්පය සසර ඇවිදින නැවත නැවත නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න ගන්න ඊට අදාළ සංහානසයක් ඉතුරු වෙමින් ඔබට සසර ඇවිදින්න හේතු ඉතුරු වෙනවා. පුනර්භව කියන්නේ නැවත වීම. නැවත වෙන්නේ සංහානසය තියෙන නිසා. සංහානසය එකක්වත් නැති වුණොත් නැවත වෙන්නේ කොහොමද? ඒ නිසා මේ කැටේ නිෂ්කලොත් සංහානසය නැතිකොත් නැති ඉදානි පුනක් බව දැන් පුනක් භවයක් නැත කියන්න පුළුවන් නේ එහෙමයි. ඒ නිසා පංච උපාදානස්කන්ධේ උපාදාන කියන වචනය කපන්න පුළුවන් එතකොට පංචස්කන්ධේ. එහෙම කැපුවට මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය හටගන්න විට ඒ තුළ ඉන්නවා මම. මම සහ මගේ සහ මගේ ආත්මය. දැන් මේ මම සහ මගේ සහ මගේ ආත්මය ලෝකයක් එක්ක හැලෙනවා ගැටෙනවා. ඔබට මේ ලෝක ජීවත් වෙනකොට ප්‍රශ්න තියෙන්නේ සම්‍යා සමග, බිරිඳ සමග, අසල්වාසීන් සමග, අවුව සමග, වැස්ස සමග, රාගය සමග, අලාභය සමග, නින්දාව සමග, ප්‍රශංසාව සමග, ඔබ කැමති විදිහට සිදු නොවන හැම එකක් සමගම ඔබට ප්‍රශ්න තියෙන්නේ එළියේ තියෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි, එතන ඔබ ළඟ ඉන්නා වූ ගැටෙන්නා හේවත් නිකසුකාත්ම සංකල්පයද. එහෙමනම් සසර ඇරිද්දේ සහ ඇරිදින්නේ සත්‍යය පොතක් යන භාවයේ තුල සිටින් සංස්කාර නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේ ප්‍රතිඵලයක්. පොඩි උදාහරණයක් කියන්න දෙලා ඉවර වෙන්නව කියන්න දෙලාවක් නැහැ. හා මුචි කාලේ අවුරුදු සේකට ගියාම මට දුන්න ගඩොල්කට දුනක් මුචි ළමෙකුට කියන්න ගඩොල් රේස් කියලා එකට කියන්නේ. සරලකර දෙකක් උඩ කකුල් තියානවා හිතලා ඉඳ ගන්න ඕන. තුන්වෙනි කටයක් තියෙනවා ඒක ඉස්සරහින් තියලා කකුලක් මාරු කරන්න ඕන ඒකට. වැටෙන්න බෑ වැටෙනොත් තරගේ පරාදයි. ඒකට කකුල තිබ්බාම අර කකුල තිබුණ ගඩොල් ඉස් වෙනවා. ඒක අරන් ඉස්සරහින් තියන් වෙනවා. ඉස්සරහින් තියලා ඒකට කකුල මාරනකොට වර්තමාන දිවිච්ච ගඩොල් අතීතේ ගන්නවන්න බාටපත් වෙනවා. අතීතේ කරගෙන ආපහු ඉස්සරහින් තිබ්බාම ඒක අනාගතේ වෙනවා. ඒකට කකුලක් තිබ්බාම වර්තමානයේ අතීතේ වෙනවා. අතීතයෙන්ගෙන වර්තමානයේ හරහා අනාගතයට නොතියා මේ ගඩොල් රේෂක යන්න හැකි. පුණ්‍යාවි සංකාරය හෝ අපුණ්‍යාවි සංකාරය හෝ අනිත්‍යාවි සංකාරයේ පංච උපාදානස්කන්ධයේදී අතීතයෙන්ගෙන වර්තමානයේ රැවටි යලි ඉදිරියට කියන තාක්කල් ඔබට සසර ගමනක් යන්න සිද්ධ වෙනවා. ඒක තියෙන නිත්‍යකාත්ම සංකල්පය. ඒ නිසා මා පුංචි කාලේ දු ගඩොල් රේෂක සසර ගමනට මා දැන් උපමා කරන්න ලබනවා. දැන් ආර්ය භාවයටපත් වෙනවායි කියලා කියන්නේ ලෝකයා මේක පිළිගත්තට නිත්‍යසුකාත්ම සංකල්පයේ මේක දුක්ඛඥානං දුක්ඛ සමුදයඥානං දුක්ඛ නිරෝධඥානං දුක්ඛ නිරෝධගාමි පටිපදායඥානං අයං මුච්ඡති දිලික මිච්ඡාදිච්චි ආර්ය සත්‍යයේදී මෙහෙම දකින්න එක මිත්‍යා දෘෂ්ටියක්. දැන් ඔබ සසර ඇවිදින්නේ නිත්‍යසුකාත්ම සංකල්පය තුළ නම් සසරෙන් ගැලවෙන්නට ඔබ බුදුන් ලොවට හෙලිකල චේලම සංස්කාරයන් අපුණ්‍යාවිව පුණ්‍යාවිව අනිත්‍යත්ව හිතයිති ඕනෑම දෙයක් 108 වැරොන් ප්‍රශ්නාවක් තමක් හඳන්නේ ඒ එන මොහොතක් පාසා අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම නැමති ධර්මයේ ශරණට යටත් වෙන්න ඕන නේද සතර සත්‍ය ඇරිද්දේ පංචස්කන්ධේ උපාදාන ඉදීම මැරීම නොදෙන ඒ ඉදීම මැරීම තුළින් පංච උපාදානස්කන්ධයක් හදාගෙන පංච උපාදානස්කන්ධේ නිත්‍යතාවකට ගන්නා සුබපතක් දැනියා ඒ උපාදානයේ දනුව සෞවර ව්‍යාපාරයෙන් වලට දිව්‍ය ලෝකයේ කුටි අරුති ධාන වලට බ්‍රහ්ම ලෝකයේ ඔස්සේ මේ සසර ගමන එයයි නිත්‍යසුකාත්ම සංකල්පය තුළ මේ තණ්හා අනුසය නැමැති කැටයට යලි හේතු නොතබා එහි තියෙන දේවල් ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ සංස්කාර අනිදුක්ඛ අනාත්ම කියන මේ දර්ශනය මේ ධර්මයේ පිළිගැනීමෙන් පිළිඅරගෙන බලන්න පටන් ගන්නවා නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ අනේකට කියනවා ආනුසෝතගාමි අන්න හැරොම් ලක්ෂය ධර්මයේ තේරණ දවසට පටන් ගනීවි මම මගේ මගේ ආත්ම සංකල්පෙන් මිදී අල්ලා ගැනීමේ සංකල්පෙන් මිදී අල්ලා නොගැනීමේ සංකල්පයට එන්න එවිත එතන අනිද්දුක්ඛ අනාත්ම සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තණ්හා අනුසයට හේතු ඉතුරු නොවි නැති වෙන එකටයි නොනින් දකින අනිත්‍ය කියන්නේ. අල්ලාගත්තොත් නැති වෙන්නේ හේතු ඉතුරු වෙලා, අල්ලාගත්තේ නැත්නම් හේතු නැතිව නැති වෙනවා. එසේ යොමේ ලෝභ දේශ මොහ කැටි ඉස්සෙන්නේ. සසර දුකින් නිදීමට බුද්ධෝත්පාදයක ඉපදී මිනිසත් බව ලබා කල්‍යාණ මිත්‍රයේ කමුවේ සියලුම සංස්කාර ධර්මයන් අනිද්දුක්ඛානාත්මය කියන මේ බුද්ධ වචනේ ගැඹුර වටහාගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනු හැර සසර දුකින් මිදීමට වෙන කිසිදු සරණක් නැත යනුවෙන් ඔබ ප්‍රතිපත්තියකට එන්නේ නම් එවිට පමණයි සද්ධර්මයේ තේරී ධර්මයේ සරණ යන තෙරුවන් සරණ යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙන. ඒකටයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඔබ හැම දිනාට මේ ධර්ම දේශනාව මලිනා. ඒගොල්ල ධර්ම දේශනාවන් කොතරම් හෝ ශ්‍රවණය කොට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මේ පාඩම් කර ගැනීම වෙනුවට නොනින් දැකගෙන එසේ බලන්ට පටන් ගැනීම තුළින් ඔබේ සිතේ පවතිනා වූ තණ්හාංශය ශේ කරගෙන මේ සසල දුකින් මිදීම සඳහා මේ බුද්ධෝත්පාදයේ තිලෝගුරු බුදුරෝ ලෝට හිල කරව දාරන්නා වූ සංස්කාර අනිදුක්ඛ අනාත්ම නම් වූ මේ නොනින් දකින ධර්මය ශරණ කරගන්නට මෙම අනුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් මෙපමණකින් ධර්මානුශාසනාව නිමා කරන ලබනවා. සෑම දිනාටම අප කියන ආකාරයෙන් තෙරුවන් හඳුනාගෙන ශරණ කර ගැනීමට ලැබේවා.